අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සැපය වඩනකොට, සැපය තුල ඉන්නකොට අපි දුකේට කැමති වෙන්නේ ඇයි? දුකේ වඩනකොට සැපයට කැමති වෙන්නේ ඇයි කියලා කිව්වොත් මේ සිත රාත් වෙලා නැත්තම් මේ සිත එක දෙයකට කැමති. මොකටද කැමති? වෙනස් වීමට කැමති. මේ සිත වෙනස් වීමට කැමති. එතකොට වෙනස් වීමට කැමති නම් දැන් ඉන්න දේ එයා එතන ඉන්න නිසා එයා වෙන එකක් නෙ ඉල්ලන්නේ. එහෙනම් මේ හන්තේ ඉන්න කෙනා අනිත් හන්තේට කැමති වෙනවා. අනිත් හන්තේ ඉන්න කෙනා මේ හන්තේට කැමති වෙනවා. එහෙනම් මේ සිත වෙනස් වීමට කැමතියි. දැන් මානසිකත්වයේ නිතරම කැමති වෙන්නේ වෙනස් වීමට නම්. එතකොට වෙනස් වීම හේතුව නිසානේ වෙනස් වෙන්නේ. එතකොට මේ වෙනස් වීමට හේතුව මොකද්ද කියලා බැලුවාම ලෝකයේ හැමදේම අනිත්‍ය වෙන නිසා ස්වභාවිකවම ඒ ගුණය පීතනවා ඒ සිතට. හැමදේම අනිත්‍ය වෙන නිසා හැම අණුවක්ම භ්‍රමණය වෙන නිසා හැම සෛලයක්ම භ්‍රමණය නිසා මිනිස්සු තප්පරෙන් තප්පරයට වයසට යනවා. බඩමුට්ටු දවසින් දවස තප්පරෙන් තප්පරයට ඒකම ජීර්ණය වෙනවා, පරණ වෙනවා. එතකොට මේ ලෝකයේ හැමදේම අනිත්‍ය ධර්මතාවයට යන නිසා වෙනස් වෙමින් පවතින නිසා ඒ වෙනස් වීමේ ධර්මතාවයට අනුව සිත කැමති වෙනවා වෙනසක් දකින්න. රාහත් වුණාම තමයි ආ දකින්නේ මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. වෙනස් වෙන බව දැනගෙන හිටියම මම වෙනස් වෙන්නේ නැහැ. අන්න අන්දරේ උන්නාසයට අහුවෙලා. අපි තානින වෙනස් වෙන ලෝක අපිත් වෙනස් වෙන්න ඕනේ. 1500 ෆෝන් එක විසිකලා 5000 ෆෝන් එකක් ගත්තා. ඇයි 5000 ෆෝන් තමයි දැන් තියෙන්නේ වෙලඳ පොලේ. ටික කාලයක් අර ඒකත් විසිකලා 25000 ෆෝන් එකක් ගත්තා. ඇයි 25000 ෆෝන් තමයි දැන් තියෙන ලේටස්ම තාක්ෂණය. 25000 එකත් විසිකලා 150000 එකක් ගත්තා. ඒක අරගෙන ගියාම තමයි අර ගාම්භීර පෞරුෂත්වයේ තියෙන්නේ සමාජයේ. ඇයි අර වෙනස් වෙන ලෝකෙ නිතරම යා වෙනස් වීම බලාපොරොත්තු වෙනවා. රාතන් වහන්සේ දකින මේ ලෝකේ හැම මොහොතම වෙනස් වෙනවා නම් කොච්චර වෙනස් වුණත් වෙනස් වෙලා ඉවර කරන්න පුළුවන්ද? වෙනස් වීමෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? එහෙනම් වෙනස් වෙන එක දිහා දැකලා සංසුන් වෙටියාම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වෙනස් වෙන දේ දැකලා 100 න් එක විතරයි මේකට තියෙන උත්තරේ. වෙනස් වෙන විදිහට අපි වෙනස් වෙලා මේක විසඳන්න බෑ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. එහෙම සන්තෝෂයටපත් වෙච්ච විඥානය ලෝකේ නැහැ. වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් වීම දැකලා උන්වහන්සේ 100 න් ඉන්නවා. ඒ හින්දා උන්වහන්සේ විතරක් වෙනස් වෙන්නේ නැහැ. මුළු මා විශ්ව තරලෙම වෙනස් වෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට කියන අරියත් කියලා. එන රාත් වෙලා නැත්තම් මේ වෙනස් වෙන ලෝකයේ තුල වෙනස්ම වී හිඳීමේ ක්‍රමවේදයේ සමීකරණය උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ නැත්නම් උන්වහන්සේ මොනවද කරන්නේ? නිතරම වෙනස් වීම බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩාක් සැප විඳපු කෙනා දුකේට කැමති වෙනවා. ඒ වෙනස් වීමටයි කැමති වෙන්නේ, නැත්නම් දුකේට කැමති නෑ. දුක දිහා බලන්න ඒ ස්පර්ශය නිසා අට ගන්න වේදනාව, ඒ දුක, ඒ ඒකේන ඒ වින්දන, ඒකට නෙමෙයි කැමති. ඒ වෙනස් වීමටයි කැමති. ගොඩාක් දුක් විඳපු කෙනා සැපේ ගන්නවා. දැන් යාන වාහන ගෙනියන්න පුළුවන්ද? කෝටි ගානක බෑන්ක් බැලන්ස් එකක් අදවම එක ගෙනියන්න පුළුවන්ද? තෙල් කනක් අම්බුණ කනම කන්න පුළුවන්, එක ගෙඩියනේ කන්න පුළුවන්. හැබැයි මේක උන්වහන්සේට තේරෙනවා. ඇයි මේ සැපේ එකතු කරන්නේ? මේවා පොදි බඳින්නේ ගෙනියන්න බෑ නං. උන්වහන්සේගේ බණවලම කියනවනේ අනිත්‍යයි මේක, මේ හැම දෙයක්ම දුකයි කියලා. කීන කෙනාම එකතු කරනවා. කීන කෙනාම ගොඩගා. ඒක උන්වහන්සේට තේරිලා නැද්ද? තේරිලා තියෙනවා. එකක් තේරිලා නැහැ. මම මේ වෙනස් වීමට කැමති වෙන මානසිකත්වයෙන් ඉන්නේ තමන් තාම රාත් වෙලා නැහැ. වෙනස් වෙන ලෝකයේ තුල තමන් වෙනස් නොවී ඉන්න එතනට තම සිත හැවිල්ලා නැහැ. ඒ නිසා මම හැම දෙයක්ම ගන්නවා. හැම දෙයක්ම අතගස්සන, හැම දෙයක්ම පිළිගන්නවා. මේ වෙනස් වීමටයි මම කැමති වෙන්නේ. මේ කාරණාව දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අර සැපේ කියන වෙනස නිතරම බලාපොරොත්තු වෙනවා. ඒ කාලේ සම්බෝලයි බතුයි කාල තමයි මේ විශ්වවිද්‍යාල ගියේ. එක ව්‍යංජනයක් එක්ක තමයි අනන්ත ප්‍රමාණ දවසේ මේ ආහාර හම්බෙලා තින්නේ. එහෙනම් දැන් ව්‍යංජන 14ක් එක්ක තමයි ඊල් දානේ ගන්නෙ. ව්‍යංජන 20ක් විතර ඕනේ දවල් දානෙට. ගිලම්පස 20ක් විතර තියෙන්න ඕනේ තෝරලා තමයි එකක් වළඳන්නේ. ඇයි? එක ව්‍යංජනයක් එක්ක බත් කාපු නිසා ඒ හන්තේට වඩා වෙනසක් බලාපොරොත්තු නම් මේ හන්තේට උන්වහන්සේ කැමති වෙනවා. හැබැයි උන්වහන්සේ මේ ලෝකෙ තියෙන හොඳම ආහාර රම්‍ය සුරම්‍ය සුභවල උන්වහන්සේට හම්බෙලා තියෙන රාජමජ්ජම් කාලා කාලා කල කිරිලා දැන් උන්වහන්සේ කියන්නේ පිළිනොච්ච පිටු හනේ සාදු ඒක දෙන්න. ඇයි? ඒ උන්වහන්සේ ජීවිතේට කාලා නැහැ. ඕම් බෝධිසත්වයාට වෙන දේ. එතකොට උන්වහන්සේ කියන මොකද්ද? පිළුණු වෙලා පෙරේද බත් ඒක දෙන්න. ඇයි? රාජමජ්ජම් කාලා කාලා කල කිරිලා තියෙන මම මේ අංකයට කැමති. ටංගලයක ගත්ත රස කර කර කනවා. කෙලත්තක් කියනවා මිනිස්සු මල මේ පිළිණු වෙච්ච එක මෙච්ච රසෙන් ගන්නේ. ඇයි? අරක ඉඳලා ඉඳලා කල කියලා මේ හන්තේට බොහොම කැමති. එනම් මේ සිත නිතරම වෙනස් වීමට කැමති. ඇයි? ලෝකයම දෙම වෙනස් වෙන නිසා සිතේ ඒ ස්වභාවය ස්වභාවිකවම පීටලා. රාත් වෙනකොට තමයි ලෙඩේ සනීප වෙන්නේ. මොකද්ද ලෙඩේ? හැමදේම වෙනස් වෙනවා. මම වෙනස් වෙලා මේක පිරිමාන්න බෑ. සෑහීමටපත් වෙන්න බෑ. කවදාවත් මේක සංසිඳෙන්නේ නැති ප්‍රශ්නයක්. වෙනස් වෙන දේ දැකලා 100න් හිටියම ප්‍රශ්න විසඳනවා. එතකොට ලෝකම සෙනෙන් සෙනේ වෙනස් වෙනවා. උන්වහන්සේ නැවතිලා ඉන්නවා. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන දියා බලාගෙන ඉන්නේ. දැන් මේ කාරණාවට අනුව චරිත ටික විමසලා බලන්න අද ලෝකේ රාත්‍ත්‍ච්ච කට්ටිය රාත්‍ත්‍ච්ච නැති කට්ටිය වෙනස් වීම බලාපොරොත්තු වෙන කට්ටිය ඒ වෙනස් වීම කියන හන්ත වලට මාරු වෙන කට්ටිය ඔක්කොම අවු වෙනවා. ආයි කිසිම කෙනෙකුට ඇංගිලා ඉන්න බෑ. දැන් අපි මේ ලෝකේ මේ සැප වැඩිපුර හරන් තිබුණා. ගොඩාක් හොඳට කාලා බීලා හොඳට සතුටුදායක හොඳට සන්තෝෂයෙන් එහෙම අර ලෞකික සැපය කියලා කියන ඒ පංචකාම ලෝකයේ ලෞකික සැපෙන් වැඩිපුර ජීවත් වෙලා හිටියොත් එයා වැඩිපුරම කැමති මොනවා වඩන්නද? දුක වඩන්න. ඇයි? එයා වැඩිපුරම ගත්ත දෙයින් එයා කැමති වෙන්නේ අනිත් එක වඩන්න. වැඩිපුරම දුක් විඳපු කෙනේ කන්න බොන්න නැහැ, හරියට ඉන්න තැනක් නැහැ, අඳින්න එකක් නැහැ, මේ වගේ ගොඩාක් දුක් විඳපු කෙනේ හැමදාම බලාපොරොත්තු වෙන්නේ සැප. දැන් පෝසත් කට්ටිය මොනවද බලාපොරොත්තු වෙන්නේ? ගොඩාක් ධනෙ තියෙන කෝටිපතිවරු වේර විහාර හදන්න, දන් දෙන්න, ශාලා හදන්න, වැඩිහිටි නිවාස හදන්න, ඒගොල්ලන්ට දාන දෙන්න, මේවා වියදම් කරලා කරලා දුප්පත් වෙන්න උත්සාහ කරනවා. ඒගොල්ල ධනෙ වියදම් කරලා දුප්පත් වෙන්න හදනවා. දුප්පත් කට්ටිය සතපාක් වියදම් කරන්නේ නැතුව පොලී කරලා ඒවා ආයෝජනය කරලා ආයතනවල කොටස් අරගෙන ඒගොල්ල පෝසත් වෙන්න හදනවා. එතකොට පෝසත් කට්ටිය දුප්පත් කියන හන්තයට කැමති, දුප්පත් කියන කට්ටිය පෝසත් කියන හන්තයට කැමති. දැන් සිදුවත් කුමරු ගොඩාක් සැප විඳපු කෙනෙක්නේ. ගොඩාක් සැප විඳපු කෙනෙක්. ඇයි රම්‍ය සුරම්ම සුබවලින් උන්නාන්සේට තරම් සැප තිබුණ නැහැ සිදුවත් කුමරුට. ඒ බෝධිසත්වයන්ට සැප වැඩිපුර තිබිච්ච නිසා මොකටද උන්නාන්සේ කැමති උනේ? උන්නාන්සේ කැමති උනේ එක වේලක් වළඳලා භෝගා යට ඉඳගෙන දුෂ්කර ක්‍රියා කරලා කොහොම හරි මං එතර වෙනවා. ඇයි දුෂ්කර ක්‍රියා තේරුම් ගත්තේ? සැපේ ඉන්න හැමෝම ස්වභාවිකවම කැමති වෙනවා දුකේට. දුකේ ඉන්න හැමෝම ස්වභාවිකවම කැමති වෙනවා සැපේට. දැන් කවුරු හරි කෙනෙක් උන්ට සුඛෝපභෝගී සේනාසනෙ හදනවා, කුටි හදනවා, ලස්සනට හදනවා, ඒ සිම්පල් හදනවා, යානවාන හරගෙන එවනික මාලිගාවක් හිතනවා. ඒගොල්ලෝ කවුද? ජීවිතේ ගොඩාක් දුක් විඳපු කට්ටිය. අගයකකම් එක්ක හිටපු කට්ටිය. හැමදේම නැතුව කම්පා වෙච්ච කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම හදනවා. කිසිම දෙයක් නැතුව ගහක් යට ඉන්න මොකවත් නැහැ. යන් දෙන්නවත් තැනක් නැහැ. ඒගොල්ලෝ කවුද? ගොඩාක් සැප විඳපු කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ මේකට කැමති. එහෙනම් තාපසෙද්දියා දකිනකොට එයාගේ පරිසරෙන් කියන්න පුළුවන් එයා මේ තපස්කමට එන්න කලින් සැපෙන් දෙටිය දුකෙන් දෙටිය කියලා. ගොඩාක් අල්ලගන්නේ කවුද? ගොඩාක් අල්ලගන්නේ මොකවත් අල්ලගන්න නැති කෙනෙක්. මොකවත් නැති කෙනෙක් හැමදේම අල්ලගනයි. එයා පුප්පත්යෙන් දුප්පත්. එයාට මොකවත් තිබිලා නැහැ. ඒ නිසා එයා විසිකරන සොපින්නුරේ පව අල්ලගන්නවා. ඔක්කොම එකතු කරනවා. ගබඩා පිට ගබඩා අදලා පෙට්ටගම් පුරවනවා. බැංකු පුරවනවා, යාන වාන ගන්නයි. මොකවත් තිබිලා නැහැ. එකක්වත් ගන්න නැහැ. එයා කවුද? ගොඩාක් තිබිච්ච කෙනෙක්. දැන් සිදුවත් කුමර ගත්තද? ඇයි? එයාට තරම් සපසම්ප කාටවත් තිබුණ නැහැ. ඒ නිසා මැණික් පයින් ගැව්වා. රත්තරන් විසිකලා. වැඩක් නැහැ. ඇයි? ඒ තාපසයා හැමදේම තිබුණ නිසා මොකොටත් ගන්නෙ නැහැ, මොකොටත් අවුවෙන්නේ නැහැ. කිසිම දෙයක් නොතිබුණොත් එයා ඔක්කොමටම අවුවෙනවා. එතකොට දැන් තාපසයෙක් එකතු කරනවා නම් එයා උප්පත්තියෙන් කවුද? දුප්පත්. ගොඩාක් සැප විඳිනවා නම් ගොඩාක් දුක් විඳිතුපු කෙනෙක්. හැමතිස්සෙම මේ කිසිම දෙයක් අල්ලන්නේ නැතුව හැමදේම අත්හැරලා උදකලා විනා යන එන මන්න මොකවත් නැහැ. ඇත්තටම අසනීපුණොත් එයාට බේතක් ගන්නවත් රුපියල් පහක් අතේ නැහැ. එයා කවුද? ගොඩාක් සැපෙන් හිටපු කෙනා. ගොඩාක් සම්පත් එක්ක හිටපු කෙනා. ඒ නිසා එයා මේ විදිහට ජීවත් වෙනවා. කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. එයා කවුද? හැමදේම තිබිච්ච කෙනා. ඒ නිසා ඒකේ යථාර්ථය දන්නවා එයා. ඒ නිසා එකකට තව්වෙන්නේ නැහැ. එහෙනම් තාපසේ කේන්දරය දෙන්න ඕනේ. තාපසයා දෙය දැක්කාම මේ තාපසයාගේ සම්පූර්ණ මේ චරිත කතාවේ 150ක් වැටෙන්න ඕනේ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍ය ලෝකේ තියෙන ධර්මතාවය. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. කෙනෙක් දැක්කම එයාගේ කේන්දරේ සාමාන්‍ය 99%ක් කියන්න පුළුවන්. මේක අවබෝධයකින් ඇති වෙන එක. නමුත් එච්චර අපිට අවශ්‍ය නැහැ.